පිඟතුනේ අද දවසේ ඉතාමත් වටිනා ඔබ කාගේ ජීවිතවලට සසරටම වටිනා දහම් අවවාදයක් තමයි අද මේ මොහොත තුල අපි ලබලා දෙන්නේ. ඒ තමයි මේ ධර්ම දේශනාව. මම හිතනවා පුංචි ළමයාගේ පටන් වයසක පිංගතුන් දක්වා සියලු දෙනාටම තේරෙවි කියලා. ඒ විදිහට තමයි කියලා දෙන්නේ. එහෙමත් කියලා තේරෙන්නේ නැත්නම් ආයෙ තේරෙන්න විදිහකුත් හිතා ගන්න අමාරුයි. මං අද මේ පිංගතුන්ට කියලා දෙන ධර්මය, ඒ දහම් කාරණාව මෙන්න මේ වගේ එකක්. හොඳට කන් යොම අහන්න. මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. ඒ තමයි මුවන්ගේ මුව වර්ගයක් ඉන්නවා කුරුංගමිග කියලා. මුවන්ගේ වර්ගයක්. දැන් සර්බමිග කියලා ඉන්නවා මේ වර්ගයක්. රූරුංගමිග කියලා ඉන්නවා කර මුව වර්ගයක්. ඒනිමෝ කියලා ඉන්නවා. දැන් අද අපි ගත්තොත් තීත්මෝ, වැලිමෝ, ඒ වගේ දැන් මුව වර්ගයක් ඉන්නවා කුරුංගමිග කියලා. මේ මුව වාසය කරන වනයේක මේ මුවන් පුරුදු වෙලා හිටිය එක්තරා ගහකින් වැටෙන ගෙඩි අනුභව කරන්න. දැන් ගහකින් ගෙඩි වැටෙනවා. මේ මුව ටික ගිහිල්ලා අර ගහේ වැටිලා තියෙන ගෙඩි කනවා. එතකොට ඉතාමත් ඈත අතීතේ මේ කුරුංග මිග මුවන් අතර ඉපදිලා හිටියා අපේ මහ බෝධිසත්වයෝ. දැන් බෝසත් මුවත් අර වාගේ ගස් වලින් වැටෙන ගෙඩි කණ්ඩ පුරුදු වෙලා යනවා. එතකොට මෝ අල්ලන අට්ටාල වැද්දෙක් හිටියා. ඒ වැද්දාගේ මුවන් දඩයම් කිරීමේ ක්‍රමේ තමයි ඒ මෝ යම් ගහක ගෙඩි කනවද ඒ ගහේ අට්ටාල ගහගෙන සැඟවිලා ඉඳලා අර ගෙඩි කන්න මෝ ආවට පස්සේ උඩ ඉඳලා උල් වලින් අයිනවා, උල් වලින් දමලා ගහනවා. මේ විදිහට මේ මෝ වැද්දා මෝ දඩයම් කරගෙන හිටියා. එහෙම ඉන්නකොට පින්වතුනි ඔන්න දවසක් අර බෝසත් මුවත් අර යන ගහේ ඒ අඩිපාර ඔස්සේ අර වැද්දා ගිහිල්ලා ඒ ගහේ අට්ටාලයක් බැඳගෙන හිටියා. පහුවදා උදේ අර කුරුංග මුවා අර වෘක්ෂය ළඟට ආවා. හැබැයි මේ මුවාගේ සිරිතක් තමයි එකපාරම එන්නේ නැහැ ගහක් ළඟට. ඈත ඉඳලා විපරං කළා එන්නේ. ඒ මුවා ඈත ඉඳලා වටේ දැන් මේ ගහ වටේ කැරකි කැරකි විපරං කරනවා ගහේ කවුරුත් ඉඳීද කියලා. නමුත් මෝ වැද්ද හැංගිලා ඉන්නේ. ඊට පස්සේ පින්වතුනි අර මුව වැද්දට ඉවසිල්ලක් නැහැ අර මුවා එන්නේ නැහැ ළඟට. අර මුව වැද්ද මොකද කළේ? හිමීට අර ගහේ ගෙඩි කඩ කඩ අර මුවා ඉන්න පැත්තට දැම්මා. එතන මුවා කල්පනා කළා හරි වැඩක් නේ. වෙනදා මට ගහෙන් මෙහෙම වැටෙන්නේ නැහැ නේ. අද ගහෙන් මගේ පැත්තට ගෙඩි එනවා. හොඳට විපරං කළා. විපරං කරන උරේම ඔළුව දැක්කා. මුව වැද්දා හැංගිලා ඉන්නවා. ඊට පස්සේ මේ දැක්කේ නෑ ගානට අර කුරුංග මුවා ගහ පැත්තට හැරිලා කියනවා, එම්බා වෘක්ෂය උඹ දැන් පව්කාරයෙක් වෙලා මෙතෙක් කාලයක් මේ ගහ ළඟට ආපු මම මට වැටිලා තිබ්බ ගෙඩි මිසක්ක මං එනකොට ගෙඩි ගහෙන් වැටුන්නේ නැහැ. උඹගේ පරණ චාරිත්‍ර උඹ දැන් නැති කරගෙන අනිතක එම්බා වෘක්ෂේ බලපං ගහක ගෙඩි වැටෙන්න ඕනේ මෙහෙම පල්ලැහැටනේ. මොකද මේ අද ගෙඩි හරහට එන්නේ. මට හිතෙන්නේ උඹ මෙච්චර කාලයක් ගහෙන් ගෙඩි බිමට වැටුණද ඒ චාරිත්‍රෙත් උඹ අත්හැරලා. දැන් උඹ පිරිහිලා. පිරිහිච්ච ගහක් එක්ක මම මිත්‍ර නෑ, විරුද්ධයි. ඒ නිසා මං උඹව අත්හැරලා යනවා කියලා අර මුවා ඈත ඉඳලා කිව්වා. කියනකොට අර වැද්දා දැනගත්ත, දැන් මෙයා මාව ඉන්නවා කියලා දැනගත්තා කියලා. ඔව් මම තමයි කළේ, මමත් උඹට විරුද්ධයි කියලා වේගෙන් අර හෙල්ලෙන් දමල ගැහුවා. මුවා ඈතට පැන්නා. ඒ මුවා කියනවා, එම්බා වැද්ද, උඹ මට විරුද්ධ වුණා, මාව නසන්න හිතුවා. උඹට අටමහා නරකයි. ඒ වගේම ඒ අටමහා නරක වටේ, ඒ කියන අටමහා අපාය, අටමහා නරක වටේ තියෙන 16 ගණනේ උස්සද නිරේවල් තියෙනවා. ඒ උස්සද නිරේවල්, අටමහා නරක සහ පංච වදය උඹට හිමි. මට විරුද්ධ වුණ කෙනාට ඒ පාපේ හිමි කියලා අර වැද්දාට අර මුවා කියලා මුවා නොපෙනී යනවා එතනින්. එතන මට කියන්න ඕන උනේ, මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්න ඕන උනේ මට, මහ බෝධිසත්වයෝ මොෙක් වෙලා ඉද්දින් මුවාට විරුද්ධ වුණ කෙනත් අටමහා නරකයත් උස්සද නිරේවල්, ඒ කියන්නේ අපායවල් 36න් එකකට වැටෙනවා බෝධිසත්වයන්ට විරුද්ධ වෙච්ච කෙනාටත්. එහෙව් එකේ ලෞතුරා තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක් විරුද්ධ වුණොත්, අගෞරව කළොත්, නිନ୍ଦා කළොත්, අපහාස කළොත් ඒ පාපය ඒ කෙනාට කොයි විදිහට එයිද කියන කාරණාව තමයි විස්තර කරන්න හිතුවේ. බෝධිසත්ව මුවාට විරුද්ධ වුණ කෙනාටත්, කෙනෙහිරිකම් කරපු කෙනාටත් අපායවල් 136 දොරට විවෘත වෙනවා නම්, බුදු කෙනෙකුට විරුද්ධ වුණොත්, ධර්ම රත්නයට විරුද්ධ වුණොත්, ආර්ය සංඝ රත්නයට විරුද්ධ වුණොත්, ස්තූපය කෙරෙහි, බෝධිය කෙරෙහි විරුද්ධ වුණොත් ඔවුන්ට කොයිතරම්නම් පාපයක් පැමිණෙනවද? දැන් මම කියන භාෂාව ඔබට තේරෙනවද දන්නේ? විරුද්ධ වෙනවා කියන්නේ මෙන්න මේකයි. සමහර අයද කියනවා අනේයෝග කරන්න එපා, බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා කියලා කියනවා කියන්නකෝ. අනිත් එක්කෙනා කියනවා බුදුහාඳුරෝ එහෙම කියලා තිබ්බට බං අපි එපෑය ජීවත් වෙන්න කියලා එයාගේ අදහස කියනවා. නිහඬ වෙන එක වෙනම එකක්. ඒවා කරගන්න බැරි වෙලා පරණ පුරුද්දට වැටෙන එක වෙනම එකක්. නමුත් කටෙන් වචනයක් දැම්මා බුදුහාමුදුරු එහෙම කිව්වට බං කියලා. තුරු භාග්‍යතුන් වහන්සේට ඒ ධර්මයට විරුද්ධ ප්‍රකාශයක් ඔහුගෙන් නිකුත් වුණා. ඔය විදිහට ගෙවල් වල ඒ නිසා තමයි රණ්ඩු සරුවල් වෙද්දී හරියට කල්පනාකාරී වෙන්න ඕන සීකල්පනාව තියෙන එක්කෙනා ඔය තරහා ඇවිල්ලා රණ්ඩු වෙලා ඉන්න වෙලාවට කවුරු හරි බුදුබණ පදයක් එහෙම කියන්න ගියොත් ඒ බණපදේ මරන් කුණුහරුපෙන් අනිත් එක්කෙනා බයිනවා. චුර දන්නේ නැති වුණාට ඒ බණ කියන්න ගිය කෙනා ඒ වෙලාවේ අර එක්කෙනාට ගොඩාක් පාපයක් පිරෙව්වා. සමහරට එයා සාමාන්‍ය වෙලාවෙදීත් බණපදයක් කිව්වොත් ඒක එච්චර යන්නේ නැහැද වින්නවා. තරහා ගිය වෙලාවක බණපදයක් කිව්වොත් අරයාගේ කෝපේ සංසිඳව ගන්න බෑ එයාට. මම කියන්නේ අද කාලේ. එතකොට එයා අර කියපු බණපදෙම්ම කරකවලා අනිත් පැත්තට හරවනවා. මේ විදිහට බුද්ධ රත්නෙට, ධර්ම රත්නෙට, සංඝ රත්නෙට මිනිස්සු අතින් දැන නොදැන පාපයෝ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන නිසා මිනිසු දන්නේ නැති වුණාට මැරෙන මොහොතේ ඔවුන්ට ගිනිදැල් පේනවා, ගති නිමිති පහළ වෙනවා, සතර අපායට වැටෙනවා. ඇත්තටම මේ ලෝකේ අපිට තෙල් ටිකක් නැතිවීමෙන්, කරන්ඩ් එක නැතිවීමෙන්, ඒ වගේම මිනිස්සයාට තියෙන අත්‍යවශ්‍ය දේවල් නැතිවීමෙන් මිනිස්සු කෝප ප්‍රකෝප වෙන හැටි ඔබ දුටුවා නේද? මිනිස්සු ඇවිස්සෙන හැටි දුටුවා නේද? මිනිස්සු අපහසුතාවයට පත්වෙන හැටි දුටුවා නේද? ඔබ හිතන්න කෙනෙක් නිරේ ඉපදුනොත් ඒ නිරේ උපන් සත්වයාට වතුර පොදක් නැහැ. සත්වයන්ට වතුර ඕන කියලා එකක් තියෙනවා. නිරේ උපන් නිරිසතාට වතුර ඕන. වතුර නැහැ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක්. උපන් සත්වයා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. උපන් සත්වයා ආහාරයෙන් යැපෙන්නේ. එතකොට නිරේ උපන් සතාටත් ආහාර ඕන. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඔහුට ආහාර නැහැ. වස්ත්‍ර නැහැ. නෑදෑයෙක් නැහැ. අනේ කියන්න කෙනෙක් නැහැ. මේ මනුස්ස ලෝකේ යම් යම් දේවල් වලින් මිනිස්සු මෙච්චර අපහසුතාවයට පත් වෙනවා නම් තමන් වෙනුවෙන් වචනයක් කතා කරන්න නැති ගිනි ජාලාවක් මැද සත්වයෙක් ඉපදුනොත් එහෙම ඒ සත්වයා විඳින දුක් කන්දරාව හිතකින් හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. පිංගුතුනි තව කාරණාවක් තියෙනවා. ඒ තමයි පිංගුතුනි දැන් අපි ගත්තොත් දැන් මේ බෝධිසත්ව මොවාට විරුද්ධ වෙච්ච ගමම්ම නෙමේ නිරේවල් 136 විවෘත වෙන්නේ. දැන් අර මොවැද්ද දන්නවද අර මොවා බෝධිසත්වෙක් කියලා? දන්නවද? දන්නේ නැහැ. මොවැද්දට මොෙක් විතරයි. පින්වතුනි ඒ බෝධිසත්වයෝ යම් කර්මානුරූප ස්වභාවයක් නිසා තිරිසන් ලෝකේ ඉපදුනාට මොෙක් වුණාට බෝධිසත්වයෝ බෝධිසත්වයෝමයි. ඒ නිසා බෝධිසත්වයෝ මිනිසෙක් වෙලා ඉන්න කාලේ විරුද්ධ වෙච්ච කෙනෙකුට යම් පාපයක් රැස් වෙනවද බෝධිසත්වයෝ තිරිසන් සතෙක් වුණ තැනත් විරුද්ධ වුණ කෙනාට ඒ පාපේ රැස් වෙනවා. දැන් වෙන මොයකට එහෙම කළා නම් ඕක වෙන්නේ නැහැ. ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ වුණාට මොව වැද්ද දන්නේ නැහැ. මේ සතා සිව්පාවාතර කොයි කොයි තරම් සංසාරේ ගුණධර්ම තියෙන සත්වයෝ ඇතිද කර්මානුරූපව තිරිසන් ලෝකෙට වැටුණා. මම මේ කියන කාරණාව හොඳට හිතට ගන්න විශේෂ කාරණාවක් මේ කියන්නේ. පින්වතුනි එකම කර්මය කරන කෙනා දෙන්නෙක් ඉන්නවා නම් ඒ කියන්නේ සත්තු දෙන්නෙක් මරනවා දෙන්නේ එක වෙලාවෙ එක මොහොතේ දෙන්නටම එකම විදියට නෙමෙයි කර්මය සකස් වෙන්නේ. එකම විදියට නෙමෙයි කර්මය සකස් වෙන්නේ. මම උදාහරණයක් කිව්වොත් එහෙම එක්තරා මිනිසෙක් එළුවෙක්ගේ බෙල්ල කැපුවා. ඒ මිනිසයා ජීවිත 500ක් එළුවෙක් වෙලා ඉපදිලා බෙල්ල කැපුණා. එතනින් එයාගේ එළුව මරපු කර්මය ඉවරයි. එක මිනිසෙක් එළුවෙක් මැරුවා. එයා ජීවිත 500ක් එළුවෙක් වෙලා ඉඳලා බෙල්ල කැපිලාම මැරුණා. එතකොට එතනින් එයාගේ කර්මය ඉවරයි. එළුව මරපු කර්මය. තව අඟනක් එක් එළු දෙනකගේ හිස සින්දා. ඒ අඟන ඒ එළු දෙනකගේ ඇඟේ ලොම් ගානේ බෙල්ල කැපුම් කෑවා. දැන් බලන්නකෝ මේ කලින් එකිනත් එළුවෙක් මැරුවේ. මෙයාත් එළුවෙක් මැරුවේ. විපාක දෙකක්. අපි දන්නේ සමහර වෙලාවට ප්‍රාණඝාතය කරන අපි කිමු කුකුළු මරනවා කියන්නේ. ওই කර්මානුරූපව කුකුළු වුණාට ওই කුකුලන්ගේ සංසාර ජීවිතයේ අනුව අර මරණේ කෙනාට කර්මය වෙනස්. ඒ නිසා දැන් ඒව විග්‍රහ කරගන්න සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ නේ මේ ඉදිරියට එන අපේ ඇඟේ මඳුරුවෙක් වහනවා. මේ මඳුරුව කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒක විග්‍රහ කරගන්න බැරි නිසායි තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ සත්තු මරන්න එපා කියලා ප්‍රාණඝාත එපා කියලා කෙටියෙන් වදාළේ. ඉතින් එතන සංවර වුණ කෙනා අර විදිහට එයා නොදන්නා ලෝකෙක හිර වෙන්නේ නැහැ ඊට පස්සේ. පැහැදිලි නේද මං කියන එක? දැන් ඔන්න මේක තේරුම් ගන්න ඕන්නේ මෙන්න මේ කාරණාව නිසා. අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනවා. දුවයි පුතයි ඉන්නවා. එයාලා එක්කෝ අම්මගේ පැත්ත ගන්නවා එක්කෝ තාත්තගේ පැත්ත ගන්නවා. එදකට අම්මා තාත්තට බනිද්දි හෝ තාත්තා තාත්තා අම්මට බනිද්දි හෝ නොයේක් නං වනං කුරව් අඩුපාඩු ඊළඟට නපුරු කරකස වචන අසභ්‍ය වචනෙන් කියනවා. දැන් මේ බැනගන්නේ අඹු සැමියෝ. අර අම්මගේ පැත්ත හෝ තාත්තගේ පැත්ත ගන්න දරුවත් එක්කෝ අම්මට එකතු වෙලා අම්මත් එක්කම තාත්තට බයිනවා. නැතන් තාත්තගේ පැත්තට එකතු වෙලා තාත්තත් එක්කම අම්මට බයිනවා. ඒ වුණාට දැන් දරුවා බනින්නේ අම්මට නැත්තන් තාත්තට. අර දෙන්න අඹු සැමියෝ. එතකොට දෙන්න එතන බැනුමක් ගියාට ඔය හතර දෙනාට කර්මය හතර විදියකට හැදෙන්නේ. කර්මය හතර විදියකට හැදෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු කියන රජුරු අහනවා, ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ ලෝකේ මවුට කරන කර්මය පියාට කරන කර්මය වැඩි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුෙකුට අපි අඩන්තේට්ටම් කරනවට වඩා, හිත රිද්දවනවට වඩා අම්මට තාත්තට හිත රිද්දවීමේ පාපේ වැඩි කියලා මේ සමාජයේ ලෝකයා කතා වෙනවා. ස්වාමීනි ඒක සත්‍යයක්ද කියලා මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා, මහරජතුමනි උපමාවකින් කියන්නම් ඕක ඔබතුමාට තේරෙන්න. ගමේ ඉන්න ඉලන්දාරියෙක් ගමේ ඉන්න මිනිස්සෙකුට කනට ගහනවා. ඊට පස්සේ උන්ට අවුලක් යනවා. ඊට පස්සේ දැන් මොකද ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඇහුවා. ඊට පස්සේ කිව්වා, ස්වාමීනි මේක දැනුම් තේරුම් තියෙන අය හෝ ඒව වග විභාග කරන අය මේක විභාග කරලා සාමදානයකටපත් කරලා ඕක උතනින් ඉවරයි. ඊට පස්සේ අහනවා, රජතුමනි හරි, රජ කෙනෙකුට අර ඔය පුරුෂයාම රජ කෙනෙකුට හරි රාජ කුමාරයෙකුට හරි කනට ගහනවා, දැන් මොකද්ද වෙන්නේ කිව්වා. ස්වාමීනි මේ යටත් වැසියෝ රජ කෙනෙකුට හෝ රාජ කුමාරයෙකුට හෝ අතක් ඉස්සුවොත් රාජ දණ්ඩ නීතිය යටතේ ඔහුගේ අත සිඳිනවා, අනිත් අතද සිඳිනවා, පාදකද සිඳිනවා, නෑදෑයෝ හිර කරනවා, සකල වස්තුවම රාජසන්තක කරනවා කිව්වා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ යනවා, රජතුමනි අර ගමේ මිනිස්සයාටත් කනට ගැහුවි, රාජකුමාරයටත් කනට ගැහුවි, එකම ක්‍රියාවනේ කිව්වා. අනේ ස්වාමීනි එකම ක්‍රියාවනුව ක්‍රියාව වුණත් පුජ්‍යලයානුව විපාකේ දඬුවම වෙනස් කිව්වා. අන්න ඒ වගේ පින්වතුනි අපි එක එකව එක එක්කෙනාට එක එකව කියනවා, අපි කියමු බනිනවා කියලා. සාමාන්‍ය මිනිසුන් අතර බැනුමයි දරුවෙක් අම්මට බයින එක, දරුවෙක් තාත්තට බයින එක, ඒ වගේ කර්මයි වෙනස්. ඒ නිසා තමයි ලෞතුරා තථාගත රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාළේ, මේ ධර්මයේ ඉගෙන ගන්නකොට කර්ම කර්මඵල විශ්වාසය ඇති වෙනකොට අත්ති මාතා අත්ති පිතා අම්මා කියන්නේ මේ ලෝකේ විශේෂ කෙනෙක් කියලා, තාත්තා කියන්නේ ලෝකේ විශේෂ කෙනෙක් කියලා ඒ ධර්මයේ ඉගෙන ගන්න දරුවාට ඒක හිතට කාවදිනවා. එයා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒකයි ඉස්සර බණ දහම් උගත් පරණ මිනිස්සු කිව්වේ, පුතේ අම්මලා දිහා රවල බලන්න එපා, උබල සංසාරේ රැවිලම ඉපදෙයි, ඇස් දෙක වපර වෙලා ඉපදෙයි කියලා කිව්වේ ඒකයි. අම්මර තාත්තට අතපය දික් කරන්න එපා, අතපය වකුටු වෙයි, අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා, ඒව උඹලට කැරකිලා එයි කියලා අතීතයේ බණ දහම් උගත් මිනිස්සු කිව්වා. දැන් ඔය වගේ සිද්ධියක් වෙනවා, අපි කියමු දරුවෝ අතපය දික් කරගෙන යනවා, ගහන්න බණින් දයනවා අම්මල දරුවන්ට ආදරේ. හරි හරි හරි ඉතින් මගේ පුතාට එහෙම වුණාට ඕම නෑ නෑ. ඊට පස්සේ අර දරුවට දුක හිතෙනවා. හරි හරි ඉතින් ඔයා කරපු දෙයට මන් තරහ නෑනේ කියලා අම්මා තව තව ලං වෙනවා. ඒ වුණාට මේ ලෝකේ කර්ම විපාක විශ්ය කියන එක අම්මා කෙනෙකුට වෙනස් කරන්න බෑ. තාත්තා කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ කර්මයේ සැකසෙනවා. ඒකෙන් ඔහුට නිදහස් වෙන්න යම් මාවතක් පාරක් හැදෙන්නේ ඒ මව්ගේ ඒ පියාගේ පාදක අල්ලලා වන්දනා කරලා සමාව ගත්තට පස්සේ. මම මේ කියන්නේ අපි එක එක්කෙනාට වංචා කරන්න පුළුවන් මේ ළමයි. නමුත් අම්මයි තාත්තයි වංචා කළොත් ඉවරයි. උදාහරණයකට ගත්තොත් ඔබගේ ගමේ ඔබගේ ගෙවල් වල කතා වෙන උපමාවක් තියෙනවා. කොට්ටෝරුවා හැම ගහකටම විදගෙන ගියත් කෙහෙල් ගහට විදපු දවසට ඉවරයි කියලා. කොටපු දවසට. ඒ වගේ හැම සෙල්ලම හැම තැනම දාන්න ගිහිල්ලා අමාරුවේ වෙතෙන්න එපා කියලා මේ කියන්නේ. පුජ්‍යලයානුව කර්ම විපාකේ වෙනස්. දැන් අපි මෙහෙම කියමු. සංසාරේ යම් කර්ම විපාකයන් නිසා දුප්පත් වෙලා උපදිනව. සංසාරේ යම් කර්ම විපාකයක් නිසා විරූපි වෙලා ලස්සන නැතුව උපදිනව. හැබැයි ඔනේ ගෑනු ළමයි. මේ ගෑනු ළමයි හරි අහිංසකයි. කර්මානුරූප දුප්පත් පවුලක ඉපදුනහට කර්මානුරූපව මේ කෙනා ලොකු ලස්සනක් නැති වුණාට හදවත ලස්සනයි. ඉවසනවා. ස්වාමියා ගැන අම්ම කෙනෙක් වගේ බලනවා. දරුවන්ගේ වගකීම් අරගෙන ඉන්නවා. මේ අහිංසක කාන්තාව බීපු මිනිස්සෙක් ඔහුගේ ස්වාමියා බීලා ඈ පෙළනවද අඩන්තේට්ටම් කරනවද ඒ ස්වාමියා බොහෝ පවු රැස් කරගන්නවා. ඒ පවු රැස් කරගන්නේ අර ගෑනු ළමයාගේ තියෙන ගුණේ වැඩි නිසා. ඒ නිසා පුජ්‍යල යනුව කර්ම විපාක වෙනස්. ඔන්න අපිට මොකක් හරි හාමුදුරුවෝ නමක් කොයි හරි වැරද්දක් කවුරු හරි කතා කරලා අහලා අද කාලේ හාමුදුරුවරු කියලා ඔන බනිනවා. දැන් අර අර වැරද්ද වෙච්ච එකේනා එක්කෙනෙක්. නමුත් තව හාමුදුරුවරු 25,000ක් ඉන්නවා. ඇයි ඔය අතර නැද්ද බුදුරජාන් වහන්සේ මුල් දිවිමියෙන් සරණ ගිය සගරුවන් නැද්ද? ගෞතම බුදුසසුන ශක්ති පමණින් බබලවන සගරුවන් වහන්සේලා නැද්ද? බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ජීවිතය අත්හරින්න පුළුවන් සගරුවන් වහන්සේලා නැද්ද? මේ ධර්මයේ වෙනුවෙන් ජීවිතය අත්හරින්න පුළුවන් සගරුවන් වහන්සේලා නැද්ද? සාසනේ රකින්නගම හිතේ තියෙන සංගරුවන් වහන්සේලා නැද්ද? ඒ වාගේ සංඝ පරම්පරාව එවැනි බුදුසසුනක් අද දක්වා පැවතගෙන ආවේ නැත්නම් මේ විදිහට රට ලොකු අරුබුදයක තියෙන වෙලාවක මිනිස්සු නොඑක් නොඑක් අපහසුතාවලින් පෙළෙද්දී දම් සභා මණ්ඩප මේ විදිහට පිරී යන්නේ ගෞතම බුද්ධ ශාසනයේ හඬ ඒ බුද්ධ ශාසනය අද දක්වාම රැකගෙන ආපු නිසා නෙවෙයිද? ඒ නිසා කවුරු හරි තවත් කාගේ හරි සිවුරක් පුරවගත්ත කෙනෙක්ගේ දෝෂයක් අඩුපාඩුවක් මුල් කරගෙන අද කාලේ සංඝයා කියලා සමස්ත සංඝයාරම් ප්‍රකාශයක් කළොත් සංගරුවන් වහන්සේලාට අපහාස කිරීමේ පාපයෙන් ඔහුට 136ක් අපාය වලින් එකක දුර ඇරෙනවා. ඒකයි මේ වියතක් වගේ තියෙන මේ චූටි කටපොඩ්ඩ රැකගෙන හිටපල්ලා කියලා කියන්නේ ඒකයි. ඇයි අපි විඳවනවා මදිද මේ සංසාරේ? ඇයි අපිට කරදර ප්‍රශ්නාව මදිද? ඒ නිසා හොඳට කල්පනා කරන්න එකම ක්‍රියාව වුණාට ඒ පුජ්‍යලයානුව කර්ම විපාකේ වෙනස්. මේ පින්වදුන මන් තව කාරණාවක් කියන්නම්. එදා මහා බෝධිසත්වයෝ ඉපදුනා වඳුරෙක් වෙලා. එක මිනිසෙක් කැලේ ඇවිදගෙන යද්දි ලොකු වලකට වැටිලා. විශාල වලකට වැටිලා. ඒ මිනිසයාට ඒ වලින් ගොඩ එන්න බෑ. දැන් දින 10ක්. වතුර බිබී මුල කෙල්ලිලා ඉන්නවා. අර වානරයා ගොඩක් ශක්ති තියෙන වානරේ. අර වානරයා උතනින් යද්දි වැටිලා ඉන්න මනුස්සයා දැකලා කරුණාව උපන්නා. ඊට පස්සේ ඒවා මේ වානරය කොහොමරි අර මුල්වල ඉල්ලිලා වලට බැහැලා අර මිනිස්සයාට කිව්ව කරේ ඉල්ලෙන්න කියලා. කරේ ඉල්ලුණා. කරේ ඉල්ලිලා එහෙම උඩට ගත්තා. ඉස්සෙල්ල කළා තියෙන්නේ වානරය ලොකු ගලක් මේ වතුරට දාලා බැහැලා ආපහු ඒ ගල වතුර අස්සෙන් අරගෙන උඩට අරගෙන ගොඩට එන්න පුළුවන්ද කියලා බලලා තියෙනවා. නිවානරය කොච්චර නුවණක් තිබිලා තියෙනවද? ඒකයි මං කිව්වේ මහ බෝධිසත්වයෝ යම්කිසි කර්මානුරූප ස්වභාවයක් නිසා තිරිසන් ලෝකේ ඉපදුනත් ඒ ඥාණය ඒ ගුණවත්කම ඔහු තුල පීඨනවා. මිනිසයා කොහොමරි වලෙන් ගොඩට ගත්තා. එරන් ඒ මිනිසයා ගහක් ළඟ තියලා දැන් මිනිස්සු කුස්සපු බර නිසා වඳුරට ගොඩාක් වෙහිසයි. එනිසා අර මිනිසයාට කිව්වා එම්බ මිනිස මොහොතක් මාව රකින්න කියලා. ඒ මිනිසයාගේ මොඩොක්කුවේ ඔළුව තියාගෙන නිදාගත්තා වෙහෙසට. අර මිනිසයා කල්පනා කළා බඩගින්නේ ඉන්න එකාට බඩ පිරෙන්න මොකක් මොකද වඳුරු මස් අගෙයි කියලා. ළඟ තිබ්බ ගලක් අරගෙන අර ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න තමාට පිහිට සලසපු වඳුරගෙම ඔළුවට ගැහුවා. එතකොට වඳුරගෙම ඔළුවට ගැහනකොට මේ මිනිසයා දවස් 10ක් ආහාර නැති මිනිසෙක් නිසා ගහපු පාර හරියට වැදුන්නේ නැහැ. හැබැයි වඳුරගේ ඔළුව පැලුණා. එහෙම වේගෙන් වඳුරා ගහට නැංගා. වඳුරා කියනවා එම්බා මිනිස්සය තමාට පිහිට සලසපු කෙනාටම නපුරක් කළා නේද? වෙනසෙන්න එපා කියලා කිව්වා. කිව්වා එම්බා මිනිස්සේ බලපං කිව්වා. මේ වනේ මේ වගේ තැනකට ආපු කෙනෙකුට මිනිස්ස පියසටවත් යන්න ලේසි නෑ. ඒ නිසා උඹගේ කෙලෙහි ගුණ නැතිකම උඹට, නමුත් මගේ කරුණාව මට. එම්බා මිනිස්සේ මේ වනයෙන් එළියට යන්න පාර මං උඹට කියලා දෙන්නම් කියලා මං පිටිපස්සේ වරෙන් කියලා අත්තෙන් අත්තට පැන පැන වඳුරා ගියා. වඳුරාගේ ඇඟෙන් වැටෙන ලේ පාර දිගට වැටුණා. ඒ පාර දිගේ අර මිනිස්සයා අසත්පුරුෂ මිනිස්සයා වනයෙන් එළියට ආවා. ඔය මහ බෝධිසත්වයෝ තමන්ගේ ඔළුවට ගහපු අසත්පුරුෂයාටත් වනයෙන් එළියට එන්න පාර පෙන්නපු මහ බෝධිසත්වයෝ ලෞතුරා සම්මා සම්බුදු වන ජීවිතේ මේ සංසාර සත්වයාට සසරින් එතර වෙන්න පාර කියනවා කියන එක අරුමයක් නොවේ. මම සරණ ගිය මගේම බුදුරජාණන් වහන්සේ තමාගේ හිසට ගහපු මිනිසයාටත් පාර පෙන්නලා තිනවා සංසාරේ. අපේ සසරේ යන අපේ මිනිස්සු තමන්ට කවුරු හරි මොකක් හරි කළොත් තෝගේ මරණයටවත් මං එන්නේ නැහැ කියලා කොයිතරම් වෛර බඳිනවද? අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතයේ දෙස නොව බෝසත් ජීවිතයේ දෙස බලන්න. බෝධිසත්වෝ එසේනම් ලෞතුරා තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ කඳ ගැන කවර කතාද? ඊට පස්සේ බලන්න වින්නතුනි අර මිනිසයා කැලෙන් එළියට ආපු ගමන්ම ලොකු පිපාසයක් එක්ක ඇඟ දණ්ඩ ගත්තා. වින්නතුනි එතනින් ගලාගෙන යන නදියකට ගිහිල්ලා මේ මිනිසයා මූණ හොදගන්න කියලා වතුර ටිකක් අරන් ඇඟට දාගත්තා. ඒ ඇඟට දාගත්ත වතුර නටන ලෝදිය බවට පත් වෙලා මුළු ඇඟම පිච්චුණා. කර්මානුරූපයි. අර දියපට්ට එන්න ගත්තා. මේ මිනිසයා කෑ ගහගෙන දිව්වා. ඈත පේනවා දුම් යනවා ගමක්. ඒ ගමට ගියා. මෙයා දන්නේ දියපට්ට දාපු තැනින් කුෂ්ටියක් හැදුනා. මිත්‍රද්‍රෝහී වීමේ විපාක. තමන්ට පිහිට වුණ තැනට කෙලෙහි ගුණ නොදක්වපු එකේ විපාක. කුස්ටේ හැදිලා ගන්ධස්සාරි අර ගමට යන ඩිංගිත්තට. ඊට පස්සේ ගමේ මිනිස්සු ඵලයන් කියලා ගන්ධස්සාරි නිසා එලෙව්වා. අවුරුදු 5ක් කුස්ටෙන් විඳෙව්වා. 7 වෙනි අවුරුද්දේ කුණු කානුවක වැටිලා ඉද්දී මහරජුරෝ උද්‍යානෙට යද්දී ගන්ධස්සාරයක් එක දිසාවකින් එනවා බැලුවා. කුණු කානුවක කුස්තියක් හැදිච්ච මිනිහෙක් ඉන්නවා. ඇහුවා උඹ කවුද? ඊට පස්සේ කිව්වා මම මෙන්න මේ වගේ මට පිහිට වුණ වානරයෙකුට මම මිත්‍ර ද්‍රෝහිකමක් කළා මෙන්න විපාකේ කියලා. තමන් කරපු පාපේ මොහොතේ සිහි කරනකොටම පොළොව දෙබෑ වෙලා නිරේට ගියා. බුදුරජාන් වහන්සේ වදාලා එදා ඔය අසත්පුරුෂයා වෙලා හිටියේ දේවදත්ත. දේවදත්ත පොළොව පලාගෙන අනේක සසර පුරුද්දක් කෙවුවා. දැන් හැම වඳුරගේම ඔළුවට ගහපු අය පොළොව පලාගෙන ගියාද? බෝධිසත්වයන්ට කරපු තැනාවා. ඒ වගේ කට තියෙන පළියට කෑ ගහගෙන යාවි. ගුණවත් කෙනෙකුට වචනයක් කිව්වොත් ඒක පෙරලා ඒවි තමාට. ඔය තරුණ පරම්පරාවෙත් තියෙනවා කොල්ලු කෙල්ලු. ඒ තමන්ගේ හිතේ තියෙන ලාමක ආසාවල් නිසා දකින එකත් එක්ක යාළු වෙවි. ඊළඟට යාළු වෙන කඩෙන් බඩු ගන්නවා වගේ යාළු වෙනවා අතාරිනවා. සමහර ඉලන්දාරී ඉන්නවා උජාරුවට කියනවා මම මේ වෙනකොට කෙල්ලෝ මෙච්චරක් එක්ක යාළු වෙලා ඉන්නවා. හිටියා කෙල්ලු කියනවා මම මෙච්චර වෙනකොට කොල්ලෝ මෙච්චරත් එක්ක යාළු වෙලා හිටියා කියලා. හරි අහිංසක ගුණවත් කෙල්ලෙක් ওই විදියට අතෑරලා ඒ කෙල්ල හිතෙන් හුල්ලපු දවසට අර කොල්ලට සාපේ වදිනවා සසරටම. සමහර අහිංසක කෙල්ලෝ ඉන්නවා ජීවිතේ දෙවෙනි තැනේ කෙල්ලගේ පවිත්‍රතාවය පිරිසුදුකම ඒ කෙල්ලගේ චරිතේ පළවෙනි තැනට දාගෙන යසෝදරාවක් වගේ ගුණ පුරුදු කරන්න ආස කෙල්ලෝ ඉන්නවා. කර්මානුරූපෝ යම් යම් බැඳීම් ප්‍රේමයන් හට ගන්නවා. ඒ මුල් කරගෙන කවුරු හරි කෙනෙක් ඈව ගොදුරු කරගත්තොත් ඈව විනාශ කළොත් ඒ කර්මය යට පෙරලිලා එනවා. හේතු ඒ සල්ලාලයාට ඒක පෙරලා එන්නේ අර අහිංසක කෙල්ලගේ ගුණය වැඩි නිසා. සමහර අහිංසක කොල්ලෝ ඉන්නවා. ඇත්තටම දැන් අපි ඉස්කෝලවල විශ්වවිද්‍යාලවල ඊළඟට තරුණ ළමයි අතර මේ වගේ නොයෙක් තැන්වල වැඩසටහන් කරමින් ඒ ළමයි කතා බහ කරමින් ඉන්නකොට අපිට මුණ ගැහිලා දිනනවා. අපිට පුදුමයි මේ වගේ ළමයි මනුස්ස ලෝකේ ඉපදුනේ කොහෙන්ද? බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලාද? දිව්‍ය රාජයේක්ද මේ මිනිස්සෙක් කියලා ඉපදිලා තියෙන්නේ කියලා හිතෙන තරම් අහිංසක ගුණ තියෙන පිවිතුරු ගුණ තියෙන සිල්වත් තරුණ පුතාලා ඉන්නවා. අහිංසක තරුණ පුතාලා ඉන්නවා. යම්කිසි කෙනෙක් යම්කිසි කෙල්ලෙක් 64ක් වූ මායමින් ඔය වගේ අහිංසකෙක් ගොදුරු කරගත්තොත් ගොදුරු කරගෙන අවසානයේදී ඔහුව තලා පෙලා පොඩිකොට ඔහුගේ සිත රිද්දා සිත දවා ඔහු අසරණ කළා කියන්න. දැන් මෙයාට පුරුදුයි මේ කෙල්ලට ඕන තරම් කොල්ලෝ එක්ක යාළු වෙවි ඉඳලා. නමුත් අර අහිංසකයාගේ ගුණේ වැඩි නිසා ඔහු දුන්න ආදරේ පිවිතුරු නිසා අර කෙල්ලට ඒක සාපයක් වෙලා එන්නේ ඒක වළක්වන්න බෑ. එක්කෝ ඒ කර්මයේ දිට්ඨදම් වේදනියයි නැත්නම් ඊළඟ ජීවිත උපපජ්ජ වේදනියයි එහෙම නැත්නම් සතරේ කොතන කාරිය එනවා අපරාපරිය වේදනියයි. භයානකයි මේ සසර. මේ අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හොඳටම තේරෙන්නේ නැති ප්‍රශ්නයක් මම කියන්න. ඔන්න මෙතන ඉන්න අම්මලා, මෙතන ඉන්න දරුවෝ, තාත්තලා උපන්දිනයක් එනවා. උපන්දිනේ ආපු දවසට සතුටු ඔක්කොටම කේක් කපනවා, කිරිබත් කනවා, උපන්දින සාදේ. නමුත් පින්වතුනි මොහොතක් හිතන්න, දරුවේ කම්බින දවසේ නේද මේ ලෝකේ යම් කාන්තාවක් වැඩිපුරම දුක් විඳිනවා, වැඩිපුරම ජීවිතේ දරා ගන්න බැරි වේදනාවක් විඳිනවා නම් විඳින්නේ දරුවෙක් ඉපදුන දවසේ, දරුවෙක් වදපු දවසේ. සීස කළා ගත්තත් ඇගේ ශරීරයේ වැඩිම කැපුම මේ බඩ සම්පූර්ණයෙන් පලනවා. පල්ලා දරුවා එළියට ගන්නවා. ඒ අම්මා ජීවිතේ විඳපු වැඩිම වේදනාව දරුවෙක් වැදුවා නම් ඈ කෑ ගහපු කෑ ගැහිල්ල තරම් යටි ගිරියෙන් ඈ කෑ ගහන්නේ මුළු ජීවිතේම. එච්චර වේදනාවක්. ඒ දුක දරා ගන්න බැරුව ඇස් ලොකු කරලා කෑ ගහනකොට ඒ අම්මගේ ඇස් ලොකු වුණේ එච්චර කවදාවත්. එච්චර දුක් විඳපු දුක් විඳලා දරුවා බිහි කරපු දවස උපන් දිනේ දවසට කේක් එකක් කපන එකයි අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඉඹලා මගේ ආදරණීය අම්මා කියලා ඈව තුරුළු කරගෙන සෙනෙහස දක්වන එකයි අතර කොයිතරම්නම් වෙනසක් තියෙනවද? කාටද මේ ලෝකේ එවැනි උත්තරීතර සංකල්පන ඇති වෙන්නේ? දාඩ බෝධි පූජාවක් තියලා එමෙ නැත්තම් කිරිහාර පූජාවක් තියලා සෑය බෝධිය වැඳලා තමන් වදපු අම්මාට ජාතක කරපු තාත්තාට පින් දෙන්න ඕන දවසක උම්ම වහ දසදුක් දීගෙන ඉපදිලා ඒ අයම කේක් කාලා සතුටු වෙනවා. සතුටු වෙනවා. බලන්න පින්වතුනි, මිනිස්යාගේ කල්පනා ශක්තිය කියන එක කැරගෙන හිටි. ඒ නිසා සමහර අය ඉන්නවා හරි ගුණවත්. හරි ගුණවත්. හොඳට දැනෙනවා මව්පිය ගුණකඳ දැනෙනවා. ඉතින් ඒ නිසා මම මේ තව තව කියන්න හදන්නේ කර්මය කියන එක භයානකයි. අර හැම ගහකටම කොටලා කොට්ටෝරුවා. කෙහිල් ගහකට කොටපු දවසට හොටේ හිර වෙනවා. ඒ වගේ පින්වතුනි, කට තියෙන පළියට කියවා කියවා නම් කර්ම රැස් කරගන්න එපා. අතපය දිගාරින්ට දුවන්න පනින්න පුළුවන්කම මුල් කරගෙන කයින් වැරදි කරලා පවු රැස් කරගන්න එපා. සිතෙන් අකුසලයෝ රැස් කරලා පවු රැස් කරගන්න එපා. ඉතින් ඒ නිසා යම් තාග් නිරේ 136ක් නිරේවල් තියෙනවා. 136ක් නිරේවල් හැදෙන්නේ මෙන්න මේ විදියට. චූටි දරුවනේ, තරුණ දූල පුතාලා, වැඩිහිටි දෙමව්පියනි, පින්වතුනි, අටමහා නරක කියලා තියෙනවා. කුමද්ද අටමහා නරක? සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි මහා නරකය. අඩුමායස තියෙන්නේ සංජීව කියලා පටන් ගන්න තැන. ඒ සංජීව කියන අපාය ආයුෂ මනුස්ස අවුරුදු 190ක්. ඒ කියන්නේ මිනිස් අවුරුදු 90 ලක්ෂයක් ඒ අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් ඒ අපායේ වැටුණ කෙනා දුක් විඳින්න ඕන. ඔන්න අපාය ආයුෂ. මිනිසු කට තියෙන පළියද කියනවා අපිනේ අපාය යන්නේ. අපි ගිහිල්ලා බලා ගන්න. උඹලා දිව්‍ය ලෝකේ යනකොට අපාය යන්නක් කට ඉන්න එපෑය කියලා. ඔය කටවල් ටික ඔක්කොම හිප් වෙනවා. යමරජ්ජුරු දැක්ක දවසට, නිරේ ගිනිදැල් දැක්ක දවසට කට උත්තර නැහැ. කට උත්තර නැහැ. ඉදිරි කොහොමද? ඉදිරි ඒ සංජීව කියන අපාය වටේ අපායවල 16ක් තියෙනවා. ඒ වට කියන උස්සද නිරව නිරේවල් නැත්තම් කියන ඔසුපත් නිරේවල් කියලා. ඉදිරි ඒ 16යි සංජීව නිරයයි එතන 17යි. ඊළඟට කාලසූත්‍ර. කාලසූත්‍ර කියන දැන් සංජීව කියන අපායට ඇයි සංජීව කියන්නේ? ඒ සංජීව කියන අපායේ නිරි සතා මේ ڇප්ප කරනවා. කෑලි කෑලි වලට කපලා හිස සිඳිද්දී හිස ගැළවිලා යද්දි තව ඔලුවක් මතුවෙනවා. නැවත නැවත නිරිසතා විඳවා විඳවා ඉපදෙනවා කියන අර්ථයෙන් තමයි ඒ නිරිසතා ඒ නිරේට කියන්නේ සංජීව කියලා. කාලසූත්‍ර කියලා කියන්නේ කළු පාට නූලක් අරගෙන ගහක ලෑලි ඉරන මිනිස්සෙක් කළු පාට නූලෙන් සටහන් තියලා ඒ නූලට අනුව ප්‍රතිපදි මේ ඒ ලීය ඉරනවා වගේ ඒ අපාය උපන් සත්වයා කළු පාට නූලෙන් සටහන් කරලා කපනවා වගේ කෑලි කෑලි වලට කපනවා. ඒත් ඒ නිරිසතා මැරෙන්නේ නැහැ. පාප ඉවර වෙනකල්. මනුස්ස අවුරුදු 3,60,00,000 ඒ කාල සූත්‍ර අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, අවුරුදු 1000ක් ඒකේ ආයුෂ තියෙනවා. දිව්‍ය ලෝකේ අපායයි සමාන වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි චාතු මහරජික දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ සමානයි සංජීව අපායේ එක දවසකට. තෞතිසාවේ සියලු ආයුෂ සමානයි කාලසූත්‍ර අපායේ එක දවසකට. මේක මහා භයානක දෙයක්. මේකින් ගැලවෙන්න නම් බුදුරජාණන් වහන්සේට විරුද්ධ නොවෙන්න ඕන, ධර්මයට විරුද්ධ නොවෙන්න ඕන, සංඝ රත්නයට විරුද්ධ නොවෙන්න ඕන. ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන්න ඕන, ශ්‍රී සද්ධර්මයේ මුළු හදවතින්ම සරණ යන්න ඕන, ආර්ය මහා සංඝ රත්නයේ මුළු හදවතින්ම සරණ යන්න ඕන. ඉතින් කාල සූත්‍ර අපායේ වටේට දිනවා උස්සද නිරේවල්, ඔසුපත් නිරේවල් 16ක්. ඉතුට ඒ නිරේවල් 16යි කාලසූත්‍රයයි 17යි. මේ විදිහට අටමහ නරක. එතකොට ඒ අටමහ නරක 8යි 16 වාටකුයි ඔක්කොම ගන්නකොට 136ක් එනවා. බලන මිනිසෙක් මැරෙනකොට නිරේ දොරටු 136ක් තියෙනවා. දිව්‍ය ලෝක දොරටු කීයද තියෙන්නේ? 6යි. ඒ නිසා මේ නිරේවල් 136කම ඉන්නේ එක්කෝ බුදුරජාණන් වහන්සේට ගරහපු, ධර්මයට ගරහපු, සංඝයාට ගරහපු, දෙමව්පියන්ට අඩන්තේට්ටම් කරපු, වැඩිහිටියන්ට අඩන්තේට්ටම් කරපු, සෑයට බෝධියට අගෞරව කරපු, ප්‍රාණඝාත සොරකම කරලා එයින් නැගී හිටියේ නැති අය, වැරදි කාමසේවනය කළා එයින් නැගී හිටියේ නැති අය, බොරු කියලා එයින් නැගී හිටියේ නැති අය, ඒ වැරදි හදාගත්තේ නැති දස අකුසල් කරපු අයගෙන් තමයි නිරේ පිරෙන්නේ. කවදාවත් මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නිරේ ගිනි දැල් වලින් පිච්චෙන්නේ නැහැ. එහෙනම් නිරේ ඉන්නේ තුනුරුවන්ට විරුද්ධ වෙච්ච, තුනුරුවන්ට අගෞරව කරපු අය. මේ සමහර මිනිස්සු මෙන්න මෙහෙම කරනවා. ඔන්න වට වන්දනාවේ ගිහිල්ලා බුදු පිළිමයක් ගේන වන්දනා කරන්න. වන්දනා කරනවා. කරලා කාලයක් යද්දී ওই පොඩි ළමයෙක්ගේ හැරි අතේ වැදිනා පිරිමේ වැටෙනවා. කැඩෙනවා. දැන් මොකද කරන්නේ? හිමීට හොරෙන් හොරේ පිය නගනවා. කොහෙටද? පන්තලේ වූ හන්දියක තියෙන බෝධියක් ළඟට. අර බෝධිය ළඟ තියෙනවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝසෙවෙනේ දසමරුම් පරදා තුන් ලෝකේට අග්‍ර වුණා. දේවාති දේව වුණා, බ්‍රහ්මාති බ්‍රහ්ම වුණා, නරශේෂ්ඨ වුණා, නීල පීත ලෝහිත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන ශවනක්‍රණ ඝන බුද්ධ රශ්මි ධාරා විහිදෙව්වා. කේතුමාලා භ්‍යාම ප්‍රභාදී රශ්මිය විහිදවාගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් යුතුව මගේ බුදුරජාණන් වහන්සේ බෝසෙවෙනේ වැඩ සිටියේ. අද මිනිස්සු බෝධියට වඳින්න යනකොට හිස නැති පිළිමයක් එතන. අරයට බුද්ධානුස්සතිය එන්නේ නැහැ. අන්න පාපේ රැස් කළා. ඉතින් තමන්ගේ අම්මගේ තාත්තගේ අතප්පයක් කැඩුනොත්, සීනි හැදලා කකුල කැපුවොත්, වැටිලා මෝණ තුවාල වුණොත්, පැල්ලමක් තියෙනවා අතපය කැඩුනා කියලා අම්මා තාත්තා ගිල්ල ගහක් ළඟ තියෙනවද? උදේ හවස නිවන් දකින්න කියලා වැඳ වැඳ ඉන්න බුදු පිළිමේ කැඩිච්ච ගමන් හිස කැඩුන පිළිමේ ගහක් යට තියෙනවා. එක අහිංසක අම්මා කෙනෙක්ගේ ගෙදර වැස්සට තෙමුණා. එකපාරම හුළඟක් ආවා. ඒ හුළඟ ආපු ගමන් වහලෙ ගියා ටකරා. තෙමුණා. මේ ගෙදර ඔක්කොම බඩු තියෙද්දි අර අම්මා ඉක්මනට දුවගෙන ගිහිල්ලා බුදු පිළිමේ අරන් සුදුරෙද්දෙන් ඔතලා පපුවට තුරුළු කරගෙන හිටියා. මං තෙමුණට කමක් නැහැ, මගේ බුදුරජාණන් වහන්සේ තෙමෙන්න එපා කියලා. මිනිස්සු අතර එවැනි ඇත්තෝ සිටිනවා. දැන් ඕනේ ඊළඟ ප්‍රශ්නේ ආවා. එහෙනම් ආම්දුරනේ, දැන් පිළිමයක් කැඩුනාට පස්සේ මොකද ඒ කරන්නේ? දුර එකක් තමයි පිළිම කඩන්න එපා. ඔන්න පළවෙනි විසඳුම. නපුරු සිතෙන් පිළිම වහන්සේ නමක් කැඩීම සෑයක් බෝධියක් විහිරක් කඩනවා වගේ එකක්. ඇයි පිළිම වහන්සේට වැන්දට පස්සේ පින් රැස් වෙනවා නම්, බුද්ධ පූජාව තිබ්බට පස්සේ පින් රැස් වෙනවා නම්, මල් පිදුවට පස්සේ පින් රැස් වෙනවා නම්, එහෙනම් නපුරු සිතෙන් තරහ ගිල්ල කැඩුවට පස්සේ කර්මය? ඉස්සර මිනිස්සු සාංගික දාන දෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදු පිළි මේ බුදුරජාණන් වහන්සේ වගේ ආසනේ වඩා ඉඳවලා සංඝයාට දම් බෙදන්න කලින් පැන් පළතුරු අර කැඹීම ඒ දානමාන ඔක්කොම බුදුරජාණන් වහන්සේට පුදලා තමයි සංඝයාට පුදන්නේ. පොළොන්නරු යුගයේ බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට දන් දීලා තියෙන එහෙම. ඉස්සර මිනිස්සු ප්‍රතිමා කැඩුනාට පස්සේ කරලා තියෙන්නේ මිනිස්සෙක් වුණත් අතක් පයක් කැඩුනොත් එහෙම තුවාල වුණොත් ඒවට බෙහෙත් ඒත් කරගෙන ප්‍රතිකර්ම කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ කැඩුන පිළිමේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන නිර්මාණ ශිල්පියෝ ඉන්නේ එකටයි. ප්‍රතිසංස්කරණය කරගන්නත් බෑ. ඉස්සර මිනිස්සු කළා තියෙනවා. ඒ තමයි ඔය කුණු වතුර යන්නේ නැති නිතර පෑගෙන්නේ නැති ඒ භූමියක තියෙන පිරිසිදුම තැනක වලක් හදලා ඒ වලේ සුදුරෙද්දෙන් මුතලා අර පිළිම වහන්සේ එහි තැන්පත් කරලා එතන පිච්ච මල් පඳුරක් හදනවා. ඒ පිළිම වහන්සේ තැන්පත් කරපු තැනින්ම ලෝකෙට සුවඳ හමන මල් පිපිලා ඒ මල් තවත් ලෞතුරා බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාවක් ඉදිරියේ සිරිපා ළඟ සුවඳ මල් පුදනවා. එහෙමත් කරනවා. ඒ නිසා අර තුනුරුව මම මේ නොඑක් උපමා වලින් කියන්නේ තමන් නොදැන තුනුරුවන්ට වෙන අගෞරවකම් කරන්න එපා. ඒ බුදුරජාන් වහන්සේට අගෞරව කිරීම, ධර්මයට සංඝ රත්නයට අගෞරව කිරීම තමන්ට සමහර වෙලාවට සතර අපායට වැටෙන්න හේතු වේවි. සමහර අයට අමතකයි ඔය කරපු ඒවා. නමුත් එනවා. ඉතින් ඒ නිසයි කියන්නේ හැබැයි යම් කිසි කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංඝ රත්නයේ සරණ ගියා නම් ඒ කියන්නේ දැන් තමන්ගේ ජීවිතේ ඉන්න වටිනාම මේ ලෝකේ ඉන්න උත්තමයා බුදුරජාන් වහන්සේ නම් ධර්මයට ගොඩාක් එයා ගරු කරනවා නම් දහං අවවාද ප්‍රතික්ෂේප කරන්නේ නැත්තම් රහතන් වහන්සේලා සහිත ආර්ය මහ සංඝ රත්නයට දැන් අගෞරව කරන්නේ නැත්තම් දැන් ඔබගේ හිත තුනුරුවන් සරණේ පිහිටලා තියෙන්නේ. ඒ කෙනාට පැරණි වැරද්ද බාධා කරන්නේ නැහැ. මක් නිසාද? තෙරුවන් සරණ ගිය කෙනා තෙරුවන් කමා කරගන්නවා. මාතින් දැන නොදැන සිදු වැරදි වලට සමාව ලැබේවා කියලා. ඒ නිසා එවැනි වූ සමා කර ගැනීම කරන්න ඕන. තුනුරුවන්ට අගෞරවයෙන් කරන්ට මේ ඒ අගෞරව වෙන විදිහට කටයුතු කරන්ට මේ තමන්ගෙන් පුංචිම අවස්ථාවක්වත් දුර්වලතාවයක්වත් සිද්ධ වෙන්න දෙන්න හොඳ නෑ. ඒ නිසයි දූලට පුතාලට කියන්නේ පන්සලකට ගියත් චෛත්‍ය ළඟ ගෞරවයෙන් හිටපල්ලා කියලා. බෝධීන් වහන්සේ ළඟ ගෞරවයෙන් හිටපල්ලා කියලා. ඇයි අපිට වඳින වෙලාවට විතරද ඒක චෛත්‍ය? වඳින වෙලාවට විතරද බුදුරජාණන් වහන්සේගේ බෝධිය? වඳින වෙලාවට විතරද බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව? ඒ නිසා විහිළු තහළු ඒ වගේම අනම්බනම් කයි කතන්දර කී කියා බෝධියක් යටින්න එපා. මේ ලෝකේ තෙරුවන් සරණ ගිය අය බුදුගුණ, දම්ගුණ, සංඝගුණ කිව්වේ, පිරිත් කිව්වේ බෝසෙවනේ. පැහැදිලි නේද? අපි නොදැනගෙන වෙන දේවල් තියෙනවා. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා, බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා, චෛත්‍ය වැඩ ඉන්නවා, බුදුරජාණන් වහන්සේ වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියා නම් පින්වතුනි බ්‍රහ්මයන් සියලු දෙනා දෑත නල්ලේ තියලා බුදුරජාණන් වහන්සේ වඳිනවද නැද්ද? වඳිනවා. සක්‍රියා සහිත දෙව්ලොවට බුදුරජාණන් වහන්සේ වැඩියා නම් දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා සහිත සියලු දෙවියෝ දෑත නල්ලේ තියලා බුදුරජාණන් වහන්සේට වන්දිනවා. ඔබ හිතන්නේ මොකද්ද? රහතන් වහන්සේලා දහස් ගාණක් මැදට බුදුරජාණන් වහන්සේ වැඩියොත් සියලු රහතන් වහන්සේලා දෑත නල්ලේ තියාගෙන බුදුරජාණන් වහන්සේට වන්දිනවද නැද්ද? වන්දිනවා. සද්ධාවන්ත උපාසක උපාසිකාවන් ළඟට බුදුරජාණන් වහන්සේ වැඩියොත් වන්දිනවද නැද්ද? වන්දිනවා. අද ධාතුන් වහන්සේ නමක් වඩම්මනකොට ලස්සන සෑයක් දකින්නට බෝධියක් දකින්නට අපේ උන් වඳින්නේ පොඩි හතරැස් කොටු යකඩ කෑල්ලක් මෙහෙම උස්සනවා. ඒකට කියන්නේ ෆෝන් එක කියලා. වඳින්නේ මෙහෙම උස්සනවා. යකඩ කෑල්ලක් උස්සනවා. ඔබ හිතන්නේ කොහමද? දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ දෙවියන් බමුන් අතරට වඩිද්දී යකඩ කෑල්ලක් උස්සපු දෙවියෙක් බ්‍රහ්මෙක් සිටිද්ද? රහතන් වහන්සේලා සහිත සද්ධාවන්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිටිද්ද? අඟුලිමාල කඩුවක් ඔසවාගෙන පිටිපස්සෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනේ අහපු සැනින් කරපු පළවෙනි වැඩේ බුදුරජාණන් වහන්සේ වැඳපු එක නෙවෙයි. අඟුලිමාලයන් දමනේ වෙච්ච හැටි අඟුලිමාල සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. අඟුලිමාල දමනේ වෙච්ච ගමම්ම කලේ බුදුරජාණන් වහන්සේ වැඳේ නැහැ. කඩුව විසික කළා. ඉස්ලාම කලේ කාටවත් ගන්න බැරි විදිහට කඩුව ප්‍රපාතයකට දාලා ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේගේ රංවන් රං වූ තඹවන් රශ්මිය විහිදෙන නිය ඇති මගේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා වැන්ද ඊට පස්සේ මෙතෙක් තමන් යම් අකුසලයකට යොමු වුණාද එය අත්හැරලා බුදුරජාණන් වහන්සේ ළඟ සිරස තිබ්බා. අද මේ කොල්ලෝ කෙල්ලන්ගේ හිත විප්‍රකාර කරන්නේ අවුල් කරන්නේ අවුස්සන්නේ මේ ෆෝන් එකමයි. රාග ගින්නෙන් ඇව ඔහුව පුච්චන්නේ. මේ රටේ ලෝකෙ තියෙන වාතා විච්චි කේලං ඕපදූප ඔක්කොම එන්නේ ඕකෙන්. කාලේ කන්නේ ඕකෙන්. ඒක මිස්සුවනේ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයක් ධාතුන් වහන්සේ නම බෝධියක් ඉදිරියේ. සංගරුවන් වහන්සේලා කලාතුරකින් වඩින්නේ. ඒ වඩින කොටත් නොදැනීම ෆෝන් එක ඉස්සෙනම. පුරුදු කරන්න එපා පොඩි ළමා ලපටින්නවා. මක් නිසාදයත් පින්වතුනි ගෞතම බුද්ධ ශාසනය නැති වෙන දවසක් එනවා. එයට මඟ හසර හැදෙනවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා දැල මේ ලෝකෙට එළුවට පස්සේ ඒ දැලට අහු වෙන සත්වයෝ විතරයි එන්නේ. අනිත් උන් පුංචි මොකද කරන්නේ? ඒ වගේ මෛත්‍රී බුද්ධ ශාසනයක හරි සසර දුකෙන් නිදහස් වෙනවා නම් යම් කෙනෙක් ඒ ඇත්තන්ට ගැලවෙන්නයි මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ යුගයේ මේ බණට කැහෙන්නේ. මේ වෙලාවේ බේරෙන කෙනෙක් බේරෙන්න මෙතනින් එහාට ආයේ අවස්ථාවක් නැත. අවස්ථාවක් නැත. රාගය අධික වෙනවා, ද්වේෂය අධික වෙනවා, මෝහය අධික වෙනවා. පාලනය කරන්න බෑ හිතට එන ආවේගයන්. චිත්ත චෛතසික මනෝභාවයන් පාලනය කරන්න බැරි වෙනවා මේ ඉදිරියට එන සත්වයන්ට. ඉවසන්න බෑ. ඉස්සර අම්මලා තාත්තලා කොයිතරම්නම් ඉවසුවද? මිනිස්සු කොයිතරම්නම් ඉවසුවද? දරාගෙන හිටියා. සමාජයට ලැජ්ජාවට ඉවසගෙන හිටියා. දරුවෝ ගැන හිතලා ඉවසගෙන හිටියා. සමාජයට මූණ දෙන්න ඕන නිසා ඉවසගෙන හිටියා. අද කාලේ ඉවසන්නේ පොඩි දෙයින් කුලප්පු වෙනවා. ඒ වචනේ කුලප්පු වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ කල්පනාවක් නැහැ. තරහ ගියාට පස්සේ උපමාවකින් කිව්වොත් තරහ ගිය කෙනාට තියෙන උපමාව තමයි පිස්සු හැදිච්ච අස්වැයෙක් උඩ පිස්සෙක් නැඟලා. පිස්සු හැදිච්ච අස්වැයෙක් උඩ පිස්සෙක් නැංගාට පස්සේ ওই වගේ තමයි කියනවා තරහ ගියාට පස්සේ. දැක්කද? රාගය ඇති වුණාට පස්සේ ඒකද කියනවා මඬේ එරුණා කියලා. මඬේ එරුණ මීහරකා කියලා කියනවා. මඬේ එරුණ මීහරකා කොයි කොයි පැත්තෙන් කකුල තිබ්බත් එරෙනවා. මෝහයට පත් වුණාට පස්සේ කියනවා එයා අවිද්‍යා අන්ධකා අන්ධ කෙනෙක් තද අඳුරේ මහා ඝන කැලේක අතරමං වෙනවා. අමාවක පෝයත් දවසේ කියන්නේ තද අඳුරුයි මහා කැලය අනිත් එක අතරමං වෙලා අනිත් එක ඇස් දෙක පේන්නේ නැහැ. ඔන්න මුලාවට උපමාව. අනේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය අවිද්‍යා අන්ධකාරයේ සිඳ බිඳ දැම්මානේව. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා පාරමී ධර්මයන් සංසාරේ පිරුවා. කලයකින් වතුර වක් කරනවා අනිත් පැත්ත හලනකොට වතුර බිඳුවක්වත් ඉතුරුෙන්නේ නැතුව වැටෙනවා කලින්. ඒ වාගේ දන් දුන්නා පොඩ්ඩක්වත් ඉතුරු කරගන්න නැතුව තමන්ගේ ජීවිතේ පවා යක්ෂයෙක්ගේ කටට බිලි කළා. මගේ බෝධිසත්වයෝ ඊළඟට උන්වහන්සේ සීල පාරමිතාව පුරුදු කළා. හිසට හෙනයක් වැදුනත් සිල්පදයක් කඩාකන්නේ නැහැ. උන්වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පිරුවා. ගිහි ගෙදර අත්හැරලා තපස් රකින්න පැවිදි වෙන්න ගියා. හරියට බන්ධනාගාරයකින් එළියට යනවා වගේ. හිරගේකින් එළියට ගිය කෙනා ආයේ හිරේදී අප හැරි හැරි බලනවාද? අනේ ආයේ මට ආයේ යන්න ඇත්තම් කියලා හිතනවාද? එයා හිතන්නේ එළියට ආපු එක කොච්චර හොඳද කියලා. ඒ වගේ ගිහි ගෙදරින් එළියට ආපු එක කොයිතරම් හොඳද කියලා හිතනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, මහ බෝධිසත්වයෝ සංසාරේ ගිහි ගෙදරින් අත්හැරීම අතිශයින් දුෂ්කරව කරපු දෙයක්. ඒ හේතුව තමයි මහ බෝධිසත්වයන් බිරිඳ විදියට ලැබුණේ යසෝදරා සංසාරේ. ඒ යසෝදරා සංසාරේ ස්වාමියෙකුට ඇඟිල්ලක් දික් කරන්න පුළුවන් විදිහට අංශු මාත්‍රයක වරදක්වත් යසෝදරා ස්වාමියාට කළා නැහැ. යසෝදරාගේ ආදරේ සෙනෙහස සංසාර බැඳීම නැමැති බන්ධනයෙන් ස්වාමියා වෙලනවා. යසෝදරාගේ පිවිතුරු ආදරේ නැමැති යහනේ ඒ ස්වාමියාව සතප්පවනවා. වචනයකින්වත් සිතකින්වත් යසෝදරා ස්වාමියා ඉක්මවලා නැහැ. පින්වත් මහණෙනි, ওই යසෝදරා මේ වගේ සමහර බිරින්දෑවරු ඉන්නවා යම් යම් දේවල් වලට ආසයි. අපි කියමු ඇඳුමක්, පැළඳුමක්, ආභරණයක්. නමුත් ඒක ස්වාමියාට අරන් දෙන්න බෑ. ස්වාමියා දුප්පත්. මේ යසෝදරා කවදාවත් ස්වාමියාට කරන්න බැරි දෙයක් හිතලවත් නැහැ. ස්වාමියාට පුළුවන් ලුණුයි බතුයි නම් යසෝදරාගේ ජීවිතයේ සසරේ රස මසවලු සහිත ඈගේ බොජුන තමයි ඒක. පින්වත් මහණෙනි, මේ යසෝදරා සංසාරේ ගමන් කරද්දී මේ ලෝකේ මිනිස්සෙක්ගේ ඇස්වලට ප්‍රිය මනාප සතුට ඇතිවෙන යම්කිසි රූපයක් තියෙනවා නම් යසෝදරාගේ ඇස් දෙකට සතුට ඇති කරන රූපේ උනේ තවාගේ ස්වාමියා. මේ වාගේ බිරිඳක් ඉද්දින් ඒ වාගේම තමාගේ එක වචනෙට එදා ජාලිය කුමාරයා පොකුණේ සැඟවිලා ඉන්නකොට ජාලිය කියපු ගමන් මොන යකා කෑවත් කමන්නේ නැහැ මගේ තාත්තට දෙපාරක් කතා කරන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා ආපු කුමාරයා ඒ රාහුල. පින්වත් මහණෙනි, මට දරුවා විදියට සසරේ ඉපදුනේ රාහුල. එච්චර කීකරු දරුවෙක් ඉපදෙද්දී එච්චර කීකරු යසෝදරා බිරිඳ වෙලා ඉද්දින් ඒ අය අතෑරලා මහණ වෙන්න යනවා කියලා යමක් මා කළාද? බෝධිසත්වයන්ගේ අභිනිෂ්ක්‍රමණය අතිශයින් දුෂ්කර දෙයක් සංසාරේ. පින්වත් මහණෙනි, ඒ බෝධිසත්වයන්ගේ නෙක්ඛම්ම පාරමිතාවයි. පින්වත් මහණෙනි, ওই විදිහට මං යසෝදරාවයි රාහුලවයි දාලා නෛෂ්කර්මයේ කරපු ජීවිත ගණන අසංකේයයි අප්පමේයයි. එතකොට අර යසෝදරා නිවසේදී කල්පනා කරනවා මාගේ ස්වාමියා මාවත් දරුවත් අතහැරලා ගියේ යම් පැවිද්දක් උදෙසාද? ඒ පැවිද්ද සඵල වේවා කියලා දෑත නල්ලි තියලා වැඳ වැඳ ස්වාමියාට පින් දුන්නා යසෝදරා. වඳින්න පින්වතුනි උත්තමාවියට. ඒ උත්තමාවියට වඳින්න. ඉතින් ඒ නිසා මේ ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර දෙයක් කළේ. අපිට ඒ වාගේ සමාජයේ මිනිසුන්ට ආදරේ කරුණා ඔහොම ලැබෙන්නේ නැහනේ. කොයිතරං ආදරයෙන් පෙමින් වෙල්ලයි තියෙන අතර වුණත් බහිම්බත් සිත්තම නාපකං කොච්චරට ගන්නවද. යසෝදරා සමග සසරේ විවාහවෙද්දි බෝ සතුන්ට එකම දවසකවත් සිත්‍රි දෙන්නේ. ඉතින් මේ වගේ මං කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ, ඒ ඥානේ, ඒ වීරය, බුදුරජාණන් වහන්සේගේ තියෙන තනිකර සම්බුදු ගුණ. පින්වත් මහණෙනි, එදා මහ බෝධිසත්වයෝ ඉපදිලා අශ්වයෙක් වෙලා, ඒ අශ්වයාට පුළුවන් සයින්දව අජානි අශ්වයාට පුළුවන් යුද්ධයකට ගිහිල්ලා ඒ යුද බටයන්න පේන්නේ නැති වේගෙන් දුවන්න පුළුවන්. එතකොට ඒ පේන්නේ නැති වේගෙන් දුවන කෙනාට කොහොමද විදින්නේ, කොහොමද අනින්නේ? එහෙම වේගෙන් ගිහිල්ලා සතුරු රජාගේ බෙල්ල කටින් හපාගෙන ඇදගෙන එන්න පුළුවන් ඒ අශ්වයාට. දවසක් ඒ අශ්වයා ඉන්න රාජ්‍යය තවත් සතුරු රජවරු 7 දෙනෙක් ආක්‍රමණය කළා. මේ බෝසත් අශ්වයා යුද්ධයට ගිහිල්ලා රජවරු 6 දෙනෙක් කටින් දැහැගෙන ආවා. 6 වෙනි එකෙනා දැහැගෙන එනකොට එක්කෙනෙක් ගහපු හෙල්ලක් අහම්බෙන් අශ්වයාගේ පපුව හරහා ගියා. ඒ හෙල්ල කාගෙන අරගෙන එන වරය එරන් තමගේ රජුරු ඉදිරියේ දාලා එහෙම වැටුණා. උල ගැලෙව්වා. තුට අශ්වාරෝහකයා හිතනවා දැන් අශ්වයා ඉවරයි, ඊළඟ අශ්වයෙක් ගිනලා බඳිමු, තව එක්කෙනා ඉන්නේ ඒක රජයි කියලා. අර බිම වැටිච්ච අශ්වයාට හිතෙනවා ඒ ඊළඟට ඉන්න රජතුමා හරි සූක්ෂමයි, අල්ලන්න අමාරුයි, මේ රාජ්‍යයේ මාතරන් ජව සම්පන්න කල්පනා ශක්තිය තියෙන අශ්වයෙක් නෑ, ඒ නිසා ওই තව අශ්වයෙක් ගේන්න එපා කියලා ඔළුව හෙල්ලුවා. ඒ අශ්වයා කියපු දේ ඔක්කොටම තේරුණා. රෙදි පටි වලින් ගැට ගහලා ආය අශ්වයා නැගිට්ටා. නැගිටලා ආය වේගෙන් ගිහිල්ලා 7 වෙනි රජුරුවොත් ඇදගෙන ඇවිල්ලා දාලා කිව්වා මේ කිසි කෙනෙක්ව මරන්න දෙපා, අවවාද කරලා ආපහු යවන්න කියලා. තමන්ගේ පටි ගලවන්න කිව්වා. අර බැඳලා තිබ්බ පටි ගලවපු ගමන් අශ්වයා එහෙම වැටිලා ඇස් දෙක පියාගත්තා. මහ බෝධිසත්වයෝ සංසාරී ඔවැනි වූ හෙල්ලෙන් තෝමරෙන් බැටකාලා මරණේ ඉදිරිපිටත් තමන් කරන කටයුත්ත අවසානයේ දක්වා කළා නම් එදා ලෞතුරා සම්බුදු වෙන ජීවිතේ සය වසරක් දුෂ්කරක්‍රියා කරලා අර දුර්ගිහිස්වරී පර්වතයේ සේනානී ගම කන්ද මුදුනේ ඉඳලා කලන්තේ ඇදිලා පහළට රෝල් වෙලත් නැගිටලා ආයසක් මං කළා. බුදුරජාණන් වහන්සේ සංසාරේ වීරිය අත්හැරපු කෙනෙක් නෙවෙයි. අපි අද හිතනවා මේක කරන්න ඕන කියලා, ඊළඟ මොහොතේ වීරිය අත්හැරෙනවා. පොයවල් 12ට සිල් ගන්න ඕන කියලා එක පොයක් ගන්නවා, ඊළඟට කාය ගන්න වෙන්නේ. හැමදාම දවසට බණක් කොහොම හරි අහන්න ඕන කියලා හිතනවා, ඒක කරගන්න වෙන්නේ. කොයි තරම්නම් පින්වතුනි සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුදු ගුණ ඉදිරියේ අපි දුවිල්ලක් තරම්වත් නැණි. ඇයි අපි ලෞතුරා සම්බුදු රජාන් වහන්සේගේ සරණ සොයාගෙන ඒ බුදුගුණ සිහි කර කර සිරිපා කමල අභියස වැඳ වැටින්නේ නැත්තේ? ඇයි ඇයි අපි ලොක්කෝ වෙලා ඇයි අපිට බුදුරජාන් වහන්සේ වටින්නේ නැත්තේ? ඇයි අපි බෝධියට එච්චර අගෞරව? ඇයි සෑයට එච්චර අගෞරව? ඇයි බුද්ධ ප්‍රතිමාවට එච්චර අගෞරව? ඇයි අපි අතේ තියෙන ෆෝන් එකම ලෝකේ කරගෙන එයටම ඔක්කොම ගන්න බලන්නේ? මේ හදවතේ බුදුරජාන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන සද්ධාව බලවත් කරගන්න, සද්ධාව බලවත් කරගන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. කලාතුරකින් බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ විසෙහි මලක් පිදුවත් ඒක එයාට සුගති සම්පත්තිය පිණිස එනවනම්, සුවඳ පිදුවත් ඒක යහපත පිණිස පවතිනවනම්, බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාද? සම්බුදු වෙන මොහොතේ සෙවන සලසාලු බෝධියෙන් ගිලිහි වැටෙන පත අයින් කරන කෙනාටත් නිවන්සුව සුගති සැප සැලසෙනවනම්, බුදුරජාණන් වහන්සේට ආදරය කළොත්, ගෞරව කළොත්, සත්කාර කළොත්, සම්මාන කළොත් ඒ කෙනාට කොයි තරම්නම් යහපතක් සැලසෙනවද? ඒකයි බුදුරජාන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් සද්ධා මත්තම්මයි ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායනා, යම් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් එහෙම ඒකේ නා එපමණකින්ම සුගතිය උපදිනවා. ඒ නිසා අපිට ඕනනේ පින්වතුනි අපිට වැරදිච්ච තැන් ගැන හිත හිතා දුක් වීම නෙවෙයි. කවදාවත් වැරදිච්ච දේවල් හිත හිතා දුක් වෙන්න එපා. පරණ දේවල් මතක් කර කර දුක් වෙන්න එපා. ජීවිතය අලුත් කරගන්න. ජීවිතය අලුත් කරගන්න. අලුතෙන් පටන් ගන්න. කඹයක් වුණත් කැඩුනට පස්සේ ගැට ගහලා වැඩක් ගන්නවා. ඇඟක් පතක් වුණත් තුවාල වුණාට පස්සේ බෙහෙත් කරලා ආයේ යනවා එනවා. ඒ වගේ වැරද්දක් වුණත් ඒ වැරද්ද හදාගෙන ආයෙ අලුත් කෙනෙක් වෙන්න. ඒ නිසායි කියන්නේ දැන් අපිට මේ වගේ පොඩි වෙලාවක් ඇතුළත ගොඩාක් දේවල් එකපාර කියලා දෙන්න තරම් හැකියාවක් මා තුල නැහැ. මා මෙතෙක් වෙලා ධර්මයේ දේශනා කළා එක දෙයයි කිව්වේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්නයට අගෞරවයක් වෙන්න දෙන්න එපා. ඒකට හේතුව මොකද්ද? බෝධිසත්වයන් තිරිසන් ලෝකේ ඉපදිලත් විරුද්ධ විච්ඡයි නිරේ ඉපදුනා කියලා. ඊළඟට මම කියලා දුන්නා දෙන්නේ කරන කර්මය එකම කර්මයේ දෙන්නේ කරනවා. ඒ දෙන්නට එකම විපාකෙ එන්නේ නැහැ. අපි කියමු මාළු අල්ලන මිනිස්යාට ඔතන අපි කියමුකෝ මහා සංසාරේ මහෝ පින්වන්ත කෙනෙක්. යම් කර්මානුරූපව මාළුවෙක් වෙලා එයා වල්ලනකොට ඒ මාළු අල්ලන කෙනාට රැස් වෙන කර්මය වෙනස්. කුකුලම් මරණ කෙනාට ඌරම් මරණ කෙනාට අර සත්වයාගේ සසර ස්වභාවය අනුව අරයට රැස් වෙන කර්මය වෙනස්. ඒකයි කර්ම විපාක විසි අචින්තියයි කිව්වේ. ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න තුනුරුවන් විශේෂයි මම ගෞරව කරන කෙනෙක් වෙනවා. තුනුරුවන්ට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. සංසාරේ තුනුරුවන්ට විරුද්ධ නොවි කරපු යහපත් කර්මයක විපාකයක් විදිහට තමයි මිනිස්සු අතර ඔබ කවුරුත් ඉපදුනේ. මේ වෙනකොට දෙව්ලොව දෙවියෝ ඉන්නවා නම් ඒ සියලු දෙවියෝ දෙවියන් අතර ඉපදුනේ එක්කෝ සද්ධාව නිසා, එක්කෝ සීලය නිසා, එක්කෝ ධර්මඥානය නිසා, එක්කෝ දන් දීපු නිසා, එක්කෝ ප්‍රඥාව නිසා. දෙවියන් අතර යම් කෙනෙක් යනවා නම් ඒ මාවත තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. යම් කිසි කෙනෙක් බ්‍රහ්ම ලෝකේ යනවා නම් ඒ බ්‍රහ්මයන් අතර ඉපදිච්ච අය සියලු දෙනාම ඉපදිලා තියෙන්නේ එක්කෝ මෛත්‍රිය වඩපු නිසා, එක්කෝ කරුණාව වඩපු නිසා, එක්කෝ මුදිතාව වඩපු නිසා, එක්කෝ උපේක්ෂාව වඩපු නිසා, එහෙම නැත්නම් ධ්‍යාන භාවනා වඩපු නිසා. ඔච්චරයි. ඒ වගේම යම් කිසි කෙනෙක් මඟඵල නිවන් ලැබුවා නම් මඟඵල නිවන් ලැබලාම තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩපු නිසා. යම් කිසි කෙනෙක් නිරේ ගියා නම් නිරේ ගියේ තුනුරුවන්ට අගෞරව කරපු නිසා, පස්පව් දස අකුසල් කරපු නිසා, මවුට පියාට විරුද්ධ වෙච්ච නිසා. ඒ නිසා බලන්න මා තුල තියෙන ප්‍රතිපදාව කුමක්ද කියලා ඔයාලා ඔයාලා දෙසම බලන්න. අනේ මේ පුංචි දරුසිඟිත්තු පොඩි ඈයෝ මේ කියන බණපද තේරිලා පුංචි කාලේ ඉඳලා පව් කරන්නේ නැත්තම් ඒ දරුව කොයිතරම් වාසනාවන්තද? මේ තරුණ දූල පුතාලට මේ බණපද තේරිලා තරුණ ජීවිතේම තෙරුවන් සරණ ගිහිල්ලා පව් කරන්නේ නැතු ඉන්නවා නම් ඒ තරුණ දූල පුතාල කොයිතරම් වාසනාවන්තද? මේ වැඩිහිටි අම්මලා තාත්තලා තේරිලා මේවා තෙරුවන් සරණ ගිහිල්ලා පස්පව් දස කුසල් කරන්නේ නැතුව දැහැමිව ජීවත් වෙනවා නම් ඔයාලගේ ওই වැඩිහිටි ජීවිතේ කොච්චර පූජනීයද? වයස කෑයන්ද මේ බණපද තේරිලා ලෙඩ ඇඳේ ඉඳගෙන හෝ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ හිතලා ලෙඩ ඇඳේ හෝ පංචශීලයේ අදිෂ්ඨාන කරගෙන පැරණි වැරදි හිතන් නැතුව දැන් මැරෙන්න කලින් තෙරුවන් සරණ යන්න ලැබුණනේ කියලා සන්තෝෂයෙන් වාසය කරනවා නම් ඒ වයස කෑයෝ කොයිතරම් වාසනාවන්තද? හිතන්න පින්වතුනි කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ඉතාම කලාතුරකින් මිනිසෙක් වෙන්නේ මේ පින්වතුන් මිනිස්සු වුණා නෙව. මේ වෙනකොට රටවල් දෙකක් යුක්රේන් රුසියන් කියලා යුද්ධයක් ඇතිවෙලා ජනී ජනයා බියෙන් තැතිගැනීමෙන් හඬ හලා හඬ හඬ බයෙන් තැතිගැනීමෙන් සිටිද්දී පින්වත්නේ නුඹලා ධර්මය අහනවා කියලා යමක් ඇද්ද ඔය ඇත්තෝ කුහිතරම් වාසනාවන්තද? මේ වෙනකොට තෙල් ප්‍රශ්න නිසා රට එක එක ප්‍රශ්න නිසා හුල්ල හුල්ල සාප කර කර මිනිස්සු සිටිද්දී ඒ අතර ඔබ බණ අහනවා කියන එක කොයිතරම් වාසනාවක්ද? ඇත්තටම කිව්වොත් බුද්ධ ශාසනයේ අවසාන යුගයේ පිහිටක් ගන්නවා නම් ඔයාලටම විතරයි. මේ පින්වන්ත මිනිස්සු නැතුව නොවේ, තෙල් පෝලිමේ මිනිස්සු කෑ ගහද්දී රටට සාප කරද්දී එක එක්කෙනාට සාප කරද්දී රණ්ඩු සරුවල් වෙද්දී බලන්ඩකු පින්වතුනි මිනිස්සු කොටසකට හිතෙනවනි දන්සල් දෙන්න ඕන කියලා. ඒ අය සිසිල් පැන් දෙනවා, කිරිබත් දෙනවා. බලන්න කට්ටියක් රණ්ඩු වෙන්න හිතද්දී කට්ටියකට දන් දෙන්න හිතෙනවා. උතුම් අයට උතුම් සිතිවිලි ඇති වෙනවා, පහත් අයට පහත් සිතිවිලි ඇති වෙනවා. ඕක තමයි ධාතුනානත්වය කියන්නේ. ඒසා කෙනෙකුට හිතෙනවා මෙච්චර රටේ ලෝකේ මහා ප්‍රශ්න ගොඩක් තියෙද්දී ගිනිගෙන තියෙද්දී අහවල් එක්කටද බණ කියලා හිතෙනවා. එයාගේ සිතිවිල්ල මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දී මගේ අම්මෝ පිංගතුණි කාලින්ම මා ගැවිල්ලා බෞද්ධයන්ගේ අතපය කැපුවා, දරුවෝ සුද්දන්ගේ පෘතුගීසින් ලන්දේසින් ආදී ආක්‍රමණවලදී ඒ පරදේශකාරගින්ගේ මේ ලංකාවේ යල සතුට වුණ අමුතු සතුටක් තිබ්බා කියනවා. ඒ තමයි චූටි ළමයි උඩ දාලා බයිනේතු අල්ලලා ඒ ළමයි කෑ ගන්න හඬට උන් හරියට ආස කළා කියනවා. ඒ වගේ ලංකාවේ යුගයක් තිබ්බා. ඒ වගේම ඌව වෙල්ලස්ස කරල්ල ඇති වෙච්ච වෙලාවේ ඒ කැරල්ල නොපිට පැනලා සුද්දෝ දකින දකින තැන ගවයන් සත්වයන් පමණක් නොවේ මිනිසුන් 30,000ක් මැරුවා එක තැන. මේ වගේ මහ භයංකර ඒවා ලංකාවේ තිබ්බා. මතක තියාගන්න පින්වතුනි, අපිට හැම පින්කමකදීම හිතන්න මේක අවසානය දවස වෙන්න ඇති. හිතෙන්නේ නැද්ද අපි කවදාද හිතුවේ මේ වගේ මහා පිට්ටනියක ජනී ජනයා මේ වාගේ එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද අහන දවසක් එයි කියලා. කොරෝනා වසංගතේ තා මේ තියෙන කරදරත් එක්ක. හැබැයි ඔබගේ පිනට ඒ දවස ආවා. හැබැයි ආයේ නොඑන්න පුළුවන්. කරදර වැඩි මිනිස්සුන්ට. නපුරු කලට මෝල් ගහත් ගිනි ගන්නවා. ගෙයි මුල්ලේ තිබෙන. එනිසා කරදර වැඩි. මේක තමයි අෂ්ටලෝක ධර්මය. කරදර අස්සේ මේ කුසල් කරගන්න, කරදර සහිත මේ සසරින් නිදහස් වීම පිණිස. ස්වාමියාගෙන් ප්‍රශ්න එද්දී, ඔබට ආදරය නොලැබෙද්දී, ඔබව තේරු නොගනිද්දී ඒකට විසඳුම් හොයන්න එපා. මේ වාගේ විඳුව ඉඳ යන සංසාරෙන් නිදහස් වෙන්න විසඳුමක් හොයන්න. දරුවෝ ඔයාලා ගැන හිතන්නේ නැතුව ඔයාලගේ හදවත පාරද්දී අම්මගේ පෙකණිවැල කඩාගෙන ආපු දරුවෝ අම්මලාට වචනයක් කියනකොට ඒ හිත පසාරු කරගෙන හිත රිද්දෙන්නේ නැති දන්නේ දුවේ පුතේ ඒ අම්මා විතරයි. උන්දලගේ දුක වචනෙට කියන්න බෑ. එවැනි දුක් විඳින අම්මේ තාත්තේ කරන්න එපා ඔය දරුවන්ට සාප. ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයන්න එපා. දරුවන්ගෙන් දුක් විඳ විඳ යන සංසාරේ නිදහස් වෙන්න විසඳුමක් හොයන්න. නොකරපු වැරදිවලට අහුවෙලා අභූත චෝදනාවලින් විඳනවා. මේ මිනිස්සයා වැරද්දක් කළා නෑ, නම මිනිස්සු ඔක්කොම ඒකටම ඇඟිල්ල දික් කරන්නේ. එපා ඕකට විසඳුමක් හොයන්න. අභූත චෝදනාවලින් බැටකකා යන සංසාරයෙන් නිදහස් වෙන්න විසඳුමක් හොයන්න. හිතේ රාගය ගලාගෙන ගලාගෙන එනවා, තරහ ගලාගෙන ගලාගෙන එනවා, මෝහය ගලාගෙන ගලාගෙන එනවා. සැඩ පහරට අහුවෙලා දැන් අනේ මේ කෙලෙස් වලින් ගිනි ගන්න ජීවිතෙන් නිදහස් වෙන්න හොයාගෙන යන්න විසඳුමක්. දුවේ පුතේ අම්මේ තාත්තේ පින්වතුනි ඔයාල මොකද්ද මේ ගැන හිතන්නේ? මේ ලෝකේ රාගයේ වැඩි කෙනෙක් ඒ රාග ගින්න නිවා ගත්තා නම් ඒකාන්තෙන් ඒ සියලු දෙනා බුදුරජාන් වහන්සේ සරණ ගියා. බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ රාගේ නිවා ගත්තේ. රාගේ නිවාගෙන බුදුරජාන් වහන්සේ ළඟට ආවේ නැහැ. ඒ නිසා ඔබ රාගයෙන් පෙළෙනවා නම් ඒ නිවා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මේ ලෝකේ යම්කිසි කෙනෙක් ද්වේෂයෙන් ඉඳලා ඒ ද්වේෂය නැති කරගෙන අමා නිවනටපත් වුණා නම් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒක කළේ. තරහ නැති කරගෙන බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලයි තරහ නැති කරගත්තේ. ඒ නිසා තරහෙන් බැටකන කෙනෙක් වෙත්නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මේ ලෝකේ මෝහයෙන් බැටකන අය මෝහය දුරු කළා නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. මෝහය දුරු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ නැහැ. ඒ නිසා මෝහය දුරු කරගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සමහර භික්ෂුණීන් වහන්සේලා රහත් වෙලා කරන පළවෙනි උදානිය තමයි මා තුන් කුදින්ම මිදුණා. මොකද්ද? මම මෝල් ගහිනොත් මිදුණා. කුල්ලෙනොත් මිදුණා. මගේ මිනිහගෙනොත් මිදුණා. ඇයි ඒ? මිනිස්සයාට දාසකම් කරන එකයි, වී කොටන එකයි, වී පොළන එකයි විතරයි ජීවිතේම කළා තියෙන්නේ. රහත් වෙච්ච ගමම්ම හිතට ආවා මං තුන් කුදෙම්ම මිදුණා. එයාලා ඒ සම්පූර්ණ තුන් කුදෙම්ම මිදිලාද බුදුරජාන් වහන්සේ ළඟට ආවි. බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා දෙකෙන් මිදුණි. ඒ නිසා මතක තියාගන්න, ප්‍රශ්න ඉවර වෙලා බනහන් දෙන්න එපා. ඔය මෝඩ අදහසින් මිදෙන්න. අනේ ඔය අසත්පුරුෂ යාළුවා අත්තරින්ද? කවුද අසත්පුරුෂ යාළුවා? මේවා එකලහක් වෙලා මම බනහන්ඩ යනවා කියලා හිතෙන සිතිවිල්ල. කරදරවලින් නිදහස් වෙන්න බනහන්ඩ එන්න. අනේ වෙලාවක් නෑ මේ බනක්වත් අහන්න කියනවා. එහෙම නෙවෙයි. වෙලාවක් ලැබීම පිණිස බනහන්ඩ එන්න. පැහැදිලිද මං කියන එක? අනේ මේ හිතේ තියෙන කුණු කන්දල් අයින් වෙනවා නම් මටත් හිත එකලහ කරගෙන බනහන්න. අනේ ඒ අදහසට එන්න එපා. බන අහලා කුණු කන්දල් අයින් කරගෙන හිත එකලහ කරගන්න. දැන් තේරෙනවද අපේ හිතට පවා එන්නේ අනිත් පැත්තට මේවා එන්නේ. ඒ නිසා දවසින් දවස ප්‍රමාද වෙනවා. මගේ බුදුරජාන් වහන්සේ පිරිනවම් පානකොට අවසාන මොහොතෙත් වදාලා සම්බුද්ධ ශාසනයම කැටි කරලා අප්පමාදේන සම්පාදේත කියලා මේ කුසල් දහම් කෙරෙහි ප්‍රමාද වෙන්න එපා කියලා. ඒ නිසා අද මොන කරදර කංකටලු මැද්දේ වුණත් මේ ධම් සභා මණ්ඩපේ බණපදයක් අහන්න පැමිණි පින්වතුනි සතුටු වෙන්න. යම් දවසක දුකෙන් නිදහස් වෙන්න අද මේ බුදුරජාන් වහන්සේ ගැන හිත පහදවාගෙන බණ අහපු පින උපකාරී වෙනවාමයි. ඔය නැඟූ සාදුකාරයේ පින සම්බුදු සසුනක පිහිට ලබන්න උපකාරී වෙනවාමයි. හෝරා දෙකක් දැන් ධර්මයේ ඇහුවා. හෝරා දෙකක් සම්බුදු රජුන්ගේ බණපද ඇසූ පින නිවන් දකින්න උපකාරී වෙනවාමයි. ඒ නිසා ඔබ සියලු දෙනාට දුක් විඳින මේ සංසාරයෙන් නිදහස් වීමට වාසනාව ලැබේවා.